ජිනීවා යෝජනාවට ලංකාවේ ආණ්ඩුව පක්ෂවීම හේතුවෙන් අප ඉදිරි ඇති අභියෝගය සැබෑ ස්වරූපය ගැන මහජනතාව මතවාදීව වෙන් වෙලා තියෙනවා. ඒ ගැන හරියට මහජනතාවට දැනුමක් තියලා නැහැ කියලායි මා විශ්වාස කරන්නේ. මේ යෝජනාවේ භයානක නිර්දේශ ගණනාවක්ම තියෙනවා. මොකද ලංකාවේ ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධ විමර්ශනය කිරීමට යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට භාරගෙන තියෙන එක ගැන අපි තවසෙම කම්පා වෙනවා. පිටරටින් කියන හැම දෙයක්ම කරනවා නම් අපි මොකටද රටක් ආණ්ඩු කරන්නේ? අපේම ආණ්ඩුවක් පත් කරගන්න.